ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්තියා ජාතික ආණ්ඩුවක් හදනවා නම් ඊළඟට ඉන්න ප්‍රධානම පක්ෂයට විපක්ෂ නායකකම හිමි විය යුතුයි. අපි ආණ්ඩුවෙන් කොටසක් එහා පැත්තට දාලා කෘතිම ලෙස විපක්ෂ නායකකම ගන්නවා නම් ඒකේ පොඩි අසාධාරණකමක් තියෙනවා. ඒකේ පොඩි අශීලාචාරකමක් තියෙනවා කියන එක තමයි මම හිතන්නේ. ඒ අනුව ඊළඟට තියෙන ප්‍රධාන දේශපාලන පක්ෂය ද්‍රවිඩ ජාතික සන්ධානය. ද්‍රවිඩ ජාතික සන්ධානය වෙනම රාජ්‍යයක් ගොඩනැගීම සඳහා ඊළමක් ගොඩනැගීම සඳහා මේ රටේ අපේ රණවිරුවන් පෝරකයට අරන් යාම සඳහා සහ දරනවා නම් අන්න ඒ වගේ වෙලාවක අපට පුළුවන් ඒ ජාතික අවශ්‍යතාවය සඳහා විපක්ෂ නායකකම වෙනස් කරලා වෙන විපක්ෂ නායකෙක් තෝරා ගැනීම ක්‍රමවේදයක් ගැන හිතන්න. හැබැයි සම්බන්ධ ගරු විපක්ෂ නායකතුමා කියලා තියෙනවා නෑ මම රට කඩන්නේ නෑ රට බෙදන්නේ නෑ මම ඒකට විරුද්ධයි. ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ සංවිධායකකම යාම ඉතාම නිවැරදි.